සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ මජ්ඣිම නිකායේහි උපරිපන්නාසකෙහි එන අවසාන සූත්‍රය, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන්නට හේතුනේ පාරසාරිය කියන අන්‍ය ආගමික බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යෙක් වෙච්ච උත්තර කියන මානවකයා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා කරපු සංවාදයක ප්‍රතිඵලයක් විදියට. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයක හජංගලා කියන නියම් ගමෙහි මුඛේලෝ කියන වනයේහි වැඩවාසය කරමින් හිටියා. මෙකල අන්‍ය ආගමික ශාස්ත්‍රවරයෙක් වෙච්ච පාරාසාරිය කියන බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයෙක් වශයෙන් හිටිය උත්තර කියන මානවකයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා වූ මේ මානවකයා උන්වහන්සේ සමග සුහඳව සාකච්ඡා කරලා එකත් පස්සේ නවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ මොකද්ද? දේශේති උත්තර පාරාසාරියෝ බ්‍රාහ්මනෝ සාවකානං ඉන්ද්‍රිය භාවනಂತಿ. උත්තර, ඔබේ ගුරුවරයා වෙච්ච පාරාසාරිය බ්‍රාහ්මණයා ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවාද කියලා ඇහුවා. ඒ අවස්ථාවේදී උත්තර සඳහන් කරනවා, ඔව් ස්වාමීනි, දේශේති බොහෝ ගෝතම පාරාසාරියෝ බ්‍රාහ්මනෝ සාවකානං ඉන්ද්‍රිය භාවනಂತಿ. පාරාසාරිය බ්‍රාහ්මණයා ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව ඇස්කනාසාදී ඉන්ද්‍රිය සංවර කිරීම ගැන දේශනා කරනවායි කියලා. ඊළාට ප්‍රශ්න කරනවා, යථාකතං පන උත්තර දේශේති පාරාසාරියෝ බ්‍රාහ්මනෝ සාවකානං ඉන්ද්‍රිය භාවනಂತಿ. උත්තර, ඔබේ ගුරුවරේ වෙච්ච පාරාසාරිය බ්‍රාහ්මණයා කොහොමද ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නේ කියලා ඇහුවා. ඒ දේ පිළිතුරු සපයනවා, ඉද බොහෝ ගෝතම චක්ඛුනා රූපං නපස්සති සෝතේන සද්දන්න සුනාති. යම් කිසි කෙනෙක් ඇසින් රූප නොදකීද කනින් ශබ්ද නොසයිද, මෙන්න මේක තමයි පාරාසාරිය තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කරන ඉන්ද්‍රිය භාවනාව කියලා සඳහන් කළා. ඒ කියන ඔවුන් සඳහන් කරන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇසින් රූප නොබලඳීම, කනෙන් ශබ්ද නොඅසා ඉඳීම. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ උත්තර මානවකයාගෙන් ප්‍රතිප්‍රශ්න අහනවා. උත්තර, එහෙනම් උපතින්ම අන්ධයන්, උපතින්ම බිහිරන් වැනි අය භාවිත ඉන්ද්‍රිය පුද්ගලයන්ද කියලා ඇහුවා. ඇයි ඒ අහන්නේ? උපතින්ම අන්ධය රූප බලන්නේ නැහැ, උපතින්ම බිහිරි අය ශබ්ද අහන්නේ නැහැ, අන්ධ වෙනි අය එහෙනම් භාවිත ඉන්ද්‍රිය පුද්ගලයන්ද කියලා ඇහුවා. මේ අවස්ථාවේදී උත්තර මානවකයාට පිළිතුරක් දී ගන්න නොහැකිව බිම බලාගෙන නිහඬව පසු වුණා. උත්තර මානවකයා මෙහෙම බිම බලාගෙන ඉන්න බව දැකපු භාග්‍යවතුන් වහන්සේ සමීපෙ හිටිය ආනන්ද හාමුදුරන සදහන් කළා, ආනන්දය, පාරාසාරිය බ්‍රාහ්මණයා ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනා කරන විදිය වෙනස් විදියක්, ආර්ය විනේහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව වෙනස් විදියක් කියලා සඳහන් කළා. මේ අවස්ථාවේදී ආනන්ද මාහිමියන් වහන්සේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව භාගතුන් වහන්සේට ආරාධනා කළා, ස්වාමීනි, එහෙනම් මේ ආර්ය විනයේ තියෙන අනුත්තර ඉන්ද්‍රිය භාවනාව අප වෙත දේශනා කරන්න, අපි ඒක භාගතුන් වහන්සේ දේශනා කරන විදියට දරා ගන්නවා කියලා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ආර්ය විනය අනුත්තර ඉන්ද්‍රිය භාවනාව සඳහන් කරනවා. යම්කිසි කෙනෙක් ඇසින් රූප දැකලා මනාපයක්, අමනාපයක්, මනාපාමනාපයක් ඉපදෙනවා නම් අන්නේ අවස්ථාවේදී රූපයේ පිළවඳව යම්කිසි කෙනෙක් එය සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං කියපු විදිහට, ඒ සංකත දෙයක්, හේතුඵල වලින් හටගත්තු දෙයක්, ඕලාරික දෙයක්, පටිච්චසමුප්පන්න දෙයක් කියලා දැනගත්තොත් අන්නේ අවබෝධය තුලින්ම ඔහු ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛාතේ, උපේක්ෂාව ශාන්තෝ ප්‍රණීත දෙයක් බව දැනගෙන තමන්ගේ හිත උපේක්ෂාවේ පිහිටනවා. ඇසින් දකින රූපයේ පිළිබඳව ඇතිවන ප්‍රියමනාප බව දුර වෙලා හිත උපේක්ෂාවේ පිහිටාන කොයිතරම් කාලයක්ද ගත වෙන්නේ? හරියට ඇස්පිය ගහන මොහොතක් වැනි ඉතාම සුළු කාලයකදී හිත උපේක්ෂාවේ පිහිටනවා කියලා සඳහන් කළා. මෙන්න මේක තමයි ඇස පිළිබඳව බුද්ධ ශාසනය අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා සඳහන් කළා. ඊළඟ කණෙන් ශබ්දයක් අහනකොට මනාපයක්, අමනාපයක්, මනාපාමනාපයක් ඇති වෙනවා නම් ඒ පිළිබඳව සංකත ඕලාරික පරිසම්පන්න වශයෙන් මෙනෙහි කිරීම වශයෙන් ඔහුගේ හිත ඉක්මනින්ම උපේක්ෂාවේ පිහිටනවා. කොහොමද? හරියට කනට සද්දයක් ඇහෙන්නට හේතු වන අසුර සනක් ගහන මොහොතක් වැනි ඉතාම ස්වල්ප වේලාවකදී මේ පටිසම්පන්න බව මෙනෙහි කිරීමෙන් ආරි ශ්‍රාවකයා මේ බුද්ධ ශාසනය තුළ ඉන්ද්‍රිය භාවනාවට පත් වෙනවා, හිත උපේක්ෂාවේ පිහිටනවා කියලා සඳහන් කළා. ඒ වගේම නාසයට ගඳ සුවඳක් දැනීමේදී ඒ ඇති වෙන මනාපමනාප දුර වෙන කොච්චර කාලයක්ද ගත වෙන්නේ, හරියට නෙළුම් පතකට වැටෙන දියවිඳක් බිමට වැටෙන ගත වෙන වගේ තාම ස්වල්ප කාලයකදී ඔහු තමන්ගේ හිත උපේක්ෂාවේ පිහිටවා ගන්නවා කියලා සඳහන් කළා. ඒකට හේතුව තමයි මේ පටිසම්පාන වශයෙන්, සංකත වශයෙන්, ඕලාරික වශයෙන්, පටිසම්පාන වශයෙන් කියන මේ අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන්, සමුදය වශයෙන්, විදර්ශනා වශයෙන් මෙනෙහි කිරීමේ ප්‍රතිඵලයක් විදියට. ඊළඟට දිවට දෙන රසය පිළිබඳව මනාපවනාප දුරු වෙන ගත වෙන්නේ කොයි වගේ කාලයක්ද? හරියට දිව කෙළවරෙහි තියෙන කෙළඹින්දක් බිමට වැටෙනා වගේ ඉතාම ස්වල්ප මොහොතකදී මනාපමනාප දුරු වෙලා හිත උපේක්ෂාවේ පිහිටනවා කියලා සඳහන් කළා. ඊළඟට කයට ලැබෙන පොට්ටබ්බේ පිළිබඳව ඇති වෙන මනාපමනාප දුරු වෙන කොච්චර කාලයක්ද ගත වෙන්නේ? හරියට ශක්තිමත් පුරුෂයෙක් දිගු කලාතක් ලංකරතක් දීපු කරන වගේ ඉතාම ස්වල්ප මොහොතකදී හිත උපේක්ෂාවේ පිහිටනවා කියලා සඳහන් කළා. මනසට ගෝචර වෙන ධර්මාලම්බන පිළිබඳව මනාපමනාප දුර වෙලා හිත උපේක්ෂාවේ පිහිටන කොයිතරම් කාලයක්ද ගත වෙන්නේ? හරියට දවල් කාලයේ රත් වෙච්ච යකඩ මඳුනකට දිය බින්දක් දෙකක් දානකොට එය ඉක්මනින් වීලී යන්නාසේ හිත උපේක්ෂාවේ පිහිටනවා කියලා සඳහන් කළා. මෙන්න මේ අස්කනාසාදී ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු පිළිබඳව ඇති වෙන මනාපමනාප දුර වෙලා හිත උපේක්ෂාවේ පිහිටන්නට පාදක වන්නේ සංකත ඕලාරික පටිසම්පන්න වශයෙන් ඇසාදී ආයතන, රූපාදී අරමුණු, චක්ඛු විඥාන ආදී විඥාන නුවණින් මෙනෙහි කිරීමේ ප්‍රතිඵල විදියට. මෙන්න මේක තමයි ආර්ය විනයෙහි අනුත්තර ඉන්ද්‍රිය භාවනා විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට සීක ප්‍රතිපදාව දේශනා කළා. සීක ප්‍රතිපදාවේ ආර්ය මාර්ගයට බැසගත් පුද්ගලයෙකුට ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු පිළිබඳව මනාපමනාප ඇති වෙනකොට ඔහු නුවණින් සිටින නිසා අට්ඨේ යති හරායති ජිගුච්ඡති කියපු විදියට ඒ පිළිබඳව දුකට, ලැජ්ජාවට, ජුගුස්සාවට පත් වෙලා ඉක්මනින්ම හිත උපේක්ෂාවේ පිහිටනවා කියලා සඳහන් කළා. ඊළඟට භාවිත ඉන්ද්‍රිය පුද්ගලයා හිත සම්පූර්ණයෙන්ම දිනු කරගත්තු කෙනා අපටිකූලයේ පටිකූල සංඤේ විහෙරයන්ති අපටිකූල සංඤේ විහෙරති. යම්කිසි කෙනෙක් ඇසාදී ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු පතිත වෙන වෙලාවේදී පටිකූල සංඥාවක් සහිත දෙයක් අපටිකූල වශයෙන් මෙනෙහි කරන්න කැමති නම් ඔහු එහෙම කරනවා. ඒ වගේම අපටිකූලයේ පටිකූල සංඤේ විහෙරයන්ති කියපු විදියට නොපිළිකුල දෙයෙහි පිළිකුල දෙය විදියට මෙනෙහි කරන්න කැමති නම් ඔහුට එහෙම කරන්නත් පුළුවන්. ඒ වගේම පටිකූලයේ චාපටිකූලයේ චාපටිකූල සංඤේ විහෙරයන්ති පිළිකුල් සහ නොපිළිකුල් දෙය දෙකම පිළිබඳව නොපිළිකුල් විදියට මෙනෙහි කරන්න කැමති නම් ඔහුට එහෙම කරන්නත් පුළුවන්. ඒ වගේම අපටිකූලයේ චාපටිකූලයේ චාපටිකූල සංඤේ විහෙරයන්ති කියපු විදියට නොපිළිකුල් සහ පිළිකුල් යන දෙකම තියෙන දෙෙහි පිළිකුල් විදියට මෙනෙහි කරන්න කැමති නම් ඔහුට එහෙමත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, පටිකූලයේ චාපටිකූලයේ චතුබයං අභේ නිවජ්ජත්වා උපේක්ඛකෝ විහෙරේයං සතෝ සම්පජානෝති. ඔහු පිළිකුල සහ නොපිළිකුල දෙකම දුරු කරලා උපේක්ෂාවෙන් ඉන්න අවශ්‍ය නම් ඔහුට එහෙම කරන්නත් පුළුවන්. මෙන්න මේක තමයි තමන්ට කැමති විදියට සංඥාව වෙනස් කිරීමෙන් සතිය දිනු කිරීමේ ප්‍රතිඵල විදියට ඒ තැනැත්තාට කැමති විදියට ඇස කන ආදී ඉන්ද්‍රිය වලට අරමුණු වන රූපාදී අරමුණු වසඟ කර ගැනීම හැකියාවක් තියෙනවා. මෙන්න මේක තමයි බුදුදහමේ ඉහළම දිනුව විදියට ආධ්‍යාත්මික සංවර්ධන විදියට සලකන්නේ. මෙය ඇති වෙච්ච පුද්ගලයා තමා කැමති විදියට තමන්ගේ සංඥාව වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට අනුත්තර ඉන්ද්‍රිය භාවනාවත්, සීක ප්‍රතිපදාවත්, භාවිත ඉන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණත් කියන මෙන්න මේ තුන තුළින් තමයි බුදුදහමේ සැබෑ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නේ. මේ සඳහා සම්මාදිට්ඨිය යුක්තව හේතුඵල ධම දකිමින් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කිරීම වශයෙන් විශේෂයෙන්ම සතිපට්ඨාන තුළ අඛණ්ඩවම හික්මීම අවශ්‍ය වෙනවා. ඉතින් මේ උතුම් ධර්ම මාර්ගයේ ගොස් මේ උතුම් ප්‍රතිලාභයේ අත්පත් කරගන්නට ඔබ අප හැම දෙනාම උත්සාහ ගනිමු. ඒ සඳහා ශක්තිය ධෛර්ය ලැබේවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.